ඇගල්ල කුසල ශ්‍රී පුණ්‍යෝද්‍යාරාමාධිපති ගෞරවනීය පූජ්‍ය බෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමින්වහන්සේ වහන්සේව හිතාමත්ම ගෞරවයෙන් නමස්කාර පූර්වකව අපේ ගම් සභා මණ්ඩපයේට මාසින් මේ මොහොතේ සාදුකාරයක් ලබා දෙමින් පිළිගම් ලබනවා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. උපාදානේ භයං දිස්වා ජාති මරණ සම්භවේ අනුපාදා විමුක්ඛංති ජාති මරණ සංඛයේති. සදහවතුනි, තථාගත බුදුපියාණන් වහන්සේ හෙලිපෙහෙලි කරගත් රහස කුමක්ද? සොයාගත් ධර්මයේ කුමක්ද? මිනිසාට බෙහෙවින් උපකාරී වෙන, මිනිසාගේ දුක්වලින් මිනිසා නිදහස් කරන ලබන ධර්ම කුමක්ද? තථාගත බුදුපියාණන් වහන්සේ විශ්වාස කරන, උන්වහන්සේ වෙනුවෙන් වැඳුම් පිදුම් කරන, නැත්නම් බුදු සමයේ ඉගැන්වීම් කෙරෙහි විශ්වාස තබන ඕනෑම කෙනෙක් මනුස්ස ජීවිතයක් ලබාගෙන මේ දේ කුමක්ද කියලා තේරුම් ගන්න වෙනවා. ඒක තේරුම් ගන්නේ නැතුව අපට බුදුන්ට, ධර්මයට, සංඝයාට වැඳුම් පිදුම් කරමින් පුණ්‍ය කර්මයන්ගෙන් නිරත වෙන්න පුළුවන්. ඒවට විපාක නැතුවත් නෙවෙයි. පුණ්‍ය කර්මයන් කළොත් ඕන කෙනෙකුට මෙලෝ පරලෝ වශයෙන් විපාක තිබෙනවා. නමුත් පුණ්‍ය කර්මයේ ඍදීමේ ප්‍රතිඵලයක් වශයෙන් ධම අවබෝධ වෙන්නේ නැහැ. පුණ්‍ය කර්මයේ ඍදීමේ ප්‍රතිඵලයක් වශයෙන් ධමෙන් ලබන්න පුළුවන් විපාකේ ලබන්න පුළුවන් වෙන්නේ නැහැ. පුණ්‍ය කර්මයන්ගේ විපාක වතමා තමයි කාමාවචර විපාක. ආයවරණ සබ්බලිහාත්ම වශයෙන් පරලෝ වශයෙන් සුස්කාම සුගතියේක සප්තකාම සර්ගයේ උත්පත්තිය. ධම ඊට වඩා ගැඹුරු කරුණක්. ඒ නිසා තමයි අපි මේ ධර්මදේශනා මගින් ඔබට සමීප කරන්න උත්සාහ කරන්නේ. තථාගතවරු අපේ යහපත සඳහා දෙසු ධම කුමක්ද කියලා පැහැදිලි කර ගන්න වෙනවා. පැහැදිලි කරගත්තම කෙනෙකුට තමන් කරන්න ඕන වැඩේ කුමක්ද කියලා තේරෙනවා. දැන් වර්තමාන සමාජයේ බැලුවොත් එහෙම බහුතරයක් ජනතාව අනාගත නිවීමක් බලාපොරොත්තු වෙන තින්දස් කරන බුදු සමයක තමයි ජීවත් වෙලා ඉන්නේ. අපි මේ ගත්ත ගාථා පාඨයේ තියෙන්නේ කොහොමද? මිනිසුන්ට ජාති නැත්තම් උපත නිසා මරණ කියන මේ භවගාමී උත්පත්ති මරණ ලබා දෙනවා කියලා කියන්නේ කොහොමද? උපාදානේ බයං දිස්වා. එතකොට උපාදානේහි බය ජාති මරණ ගෙනත් දෙන්නා උපාදානේහි බය දැක අනෝබ බෞද්ධික වශයෙන් ගත්කල උපාදානයේ බය දකින්න වෙනවා ඔබට. බණ තේරෙනවා කියන්නේ ඒකට. එහෙනම් අනුපාදාය මුක්ඡන්ති ඔබට උපාදානයෙන් මිදෙන්න පුළුවන් නම් එහෙනම් ජාති මරණ දුක් වලින් මිදෙන්න පුළුවන්. මේ නිසා සසර දුක, සසර ගමන උපාදානයේ මුල් කරගත් ගමන. සසර ගමනේ කෙළවර නැත්නම් බුදුන් වහන්සේ කියලා දාලා උද්ධහමේ සරණ උපාදානයෙන් මිදීම මුල් කරගත් ධහම. උපාදානයේ මුල්කට ගමන තමයි සංසාර ගමන ක්‍රියාත්මක වෙන්නේ. සම්පාදාන නිදීම තුළ තමයි සංසාර ගමනෙන් නිදහස් වෙන්නේ. එහෙනම් උපාදාන වෙන්නේ කොහොමද, උපාදානයෙන් මිදෙන්න කොහොමද කියන මේ කාරණාව තේරුම් ගන්න වෙනව නේද? ඒක නේද දහම් පෙළ බවටපත් වෙන්නේ. හොඳයි, අපි ඊට මෙහා පැත්තෙන් ආරම්භ කරමු. සත්ත්වයින්ට පරලෝක ගමනක් තියෙනවා. කොහොමද ඒක තිබෙන්නේ? සෝකායස වේදෝ පරම්මරණ දුක්ඛතින් උප්පජ්ජති. සෝකායස වේදෝ මරණ සුග්ගතින් උප්පජ්ජති, සෝකායස වේදෝ පරම්මරණ බ්‍රහ්මසහවිතං උප්පජ්ජති. මේ සමාජයේ ජීවත් වෙන පුද්ගලයෙක් පුද්ගලයන් වශයෙන් කාය විනිශ්චය මරණයෙන් පසු ඇතමෙකුට කාම දුගතිය. කාම දුගතිය උත්පත්ති ලබන්නේ පාපයේ මුල් කොටගෙන පරලෝකියා. කායස වේදෝ පරම්මරණ කාම සුගතිය මිනිසුන් අතර හෝ දෙවියන් අතර අඩු සහ මධ්‍යම සහ වැඩි ප්‍රමාණයේ පින මුල් කොටගෙන තමයි උත්පත්ති. බ්‍රහ්මසහවිතං කියන එකට ධ්‍යාන පදනම් කොටගෙන තමයි උත්පත්ති ලැබෙන්නේ. මගේ ප්‍රසිද්ධ ප්‍රණත්තම් මගේ ජනප්‍රියතමෙන් කියනවා නම් මේකට කියන්නේ පවෙන් පරලෝ යාම, පිනෙන් පරලෝ යාම, ධානයෙන් පරලෝ යාම. එතකොට මේ පරලෝ යාම ජාති මරණ හම්බ වෙනවානේ. අපාගත සත්වයාටත් ජාති මරණ තියෙනවා. ඔහුට දුක් විපාක සමග ජාති මරණ දුක් තියෙනවා. මිනිස් ලෝකයේ ඉන්න සහ දිව්‍ය ලෝකයේ ඉන්න සත්වයින්ටත් ජාති මරණ තියෙනවා. ලෞකික සැප විපාක සහිතව රූපී රූපී භවතල ඉන්න අයට දැනට ඇති වුණාට ආපහු ආගන්තාරෝපණ භවම් පුනර්භවයට එන්න සිද්ධ වුණාම ආයෙත් ජාති මරණ හම්බ වෙනවා. සංසාරයේ අපාගත සත්‍යය හෝ මිනිසුන් හෝ දෙවියන් හෝ බ්‍රහ්මයන් හෝ ජාති මරණ දුකින් මිදෙලා නැහැ. නම් බුදුදහමේ ආරි සත්‍ය දුක්ඛය කියන්නේ ජාති මරණ. ඒක පෙන්නනවා දෙන්න ලබා දෙනවා කියලා පෙන්නන්නේ මොනවද? උපාදානෙ. එහෙනම් අපිට මේ පව රැස් කිරීම කියන වචනේ ඇතුලේ පව උපාදාන වීමක් තියෙන නිසා නේද සතිමරණ හම්බ වෙන්නේ? පින රැස් කිරීම තුළ පිනේ උපාදානයක් තියෙන නිසා නේද කාමසුගති උත්පත්ති හම්බ වෙන්නේ? ධ්‍යාන රැස් කිරීම තුළ ධ්‍යානය තුළ උපාදානයක් තියෙන නිසා නේද උත්පත්ති හම්බ වෙන්නේ? එහෙනම් මේ උපාදානය වෙනවයි කියන එක හරි දෙයක් නෙමෙයි වරදක්. අන්න ඒක වෙන හැටි තේරුම් ගත්ත පුද්ගලයාට ජාති මරණ දුකින් මිදෙන්න අවශ්‍ය නම් උපාදානයේ වීම වෙනුවට උපාදානෙන් මිදීමට අනුපූරගාමී ප්‍රතිපදාවක යෙදෙන්න වෙනවා. උපාදානයේ වෙමින් ගත කරන ජීවිතයට කියනවා අනුසෝතගාමී කියලා. ඒකේ 15 සිට ඉහළට දියුණුවකුත් තියෙනවා. ඒක තේන සිටේ දියුණුවක් කරනවා ප්‍රඥාව දියුණුවක් නෙවෙයි. නමුත් උපාදානෙන් මිදීම වලට ගත ජීවිතයකුත් තියෙනවා. ඒක පටිසෝතගාමී වෙනවා. ඒක ප්‍රඥා මාර්ගයක්. ඉතින් මේකදී මම මේ සිතේ දිනුවේ මාර්ගය සාමාන්‍යයෙන් කියලා දෙනවා. එදා දෝලාවෙන් කරත්තෙන් ගියාය. අද ඒ එහෙම යන්නේ නැතුව ගොනින් යන්න මොදයකින් යන්න හදාන තියෙනවා. එදා පරිවියතු මගින් පණවිඩ අරන් ගියාය. අද දුරකටන යම් මාර්ගෙන් ලෝක වුණතක් සම්බන්ධ වෙනවා. මේ හොයාපුවම හම්බ වෙලා සිතේ දිනුව. නමුත් මේ එදා සහ අද අතර මේ දිනුව තිබුණයි කියලා මිනිස්සුන්ට මේ ජාති ජරා ව්‍යාධි ශෝක මරණයෙන් නිදහස් වෙන්න මේ දිනුව තුල හම්බ වෙලා නැහැ. ඔය දිනුව ඇතුල් පැත්තට අරන් ගියාම තමයි වනාන්තරගත වෙලා අත්කලිමතාන යෝගින් බවට පත් වෙලා කාමාවචර රූපාවචර ධානය උපදවාගෙන රූපී අරූපී භවතල වල ඉපදුනේ. ඒකත් සිතේ දිනුවා. ඒක සිත භාවනාව පැත්තට දිනු කරලා. කාම අරමුණ සෝය වෙනුවට ධාන සෝය පැත්තට දිනු කිරීම තුළ තමයි උන්ට ඒක හම්බ වෙන්නේ. නමුත් ඒ බුදුන් වහන්සේ පහළ වෙන්න තිබුණා වූ කාම රූප අරූප භවත්‍රේ ගමනව සිදු වෙලා තිබෙන්නේ උපාදානයන්. එනම් ඔවුන්ට උපාදානයේ වෙන එක තේරුම් ගන්න බැරි වුණා. උපාදානෙන් මිදෙන ධම තේරුම් ගන්න බැරි වුණා. ඔව හොඳින් මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ වදාළ ධම්මං සරණං ගච්ඡාමි කියන පදේ ධර්මයේ සරණ කර ගන්නවා කියන එකේ තේරුම උපාදානෙන් මිදීම සඳහා ආයේ මම ධර්මයේ සරණ කරගන්නේ කියන එකයි. තේරුම් ගන්න ඕන කරුණ. එනම් අපට මේ උපාදානය තේරුම් ගැනීමෙන් තොරව අපට පංචශීල අටශීල දසශීල උපසම්පදා ශීල ප්‍රතිපදාවල හිටිය හැකි. ඒත් අපහො දාන ශීල භාවනාවල පුණ්‍යක්‍රියාවලට අයිති ශීල සම්ප්‍රදායක් තියෙනවා විපාකත් නැතුව නෙවෙයි. නමුත් මේ ඒ ශික්ෂාපද න්‍යායක් තුළ අපට උපාදානයෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. මොකද අපි උපාදානය වෙන හැටි දන්නේ නැහැ. එහෙනම් අපි ඒක ඉගෙන ගන්න ඕන. අන්න ඒ විදිහ තමයි අපට මේ බුදුන් වහන්සේව දාලා ධර්මය ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා කියන මේ පුද්ගල ස්වභාවයේ මායමින් ඊට වඩා ගැඹුරු කරුණක් කියලා අවධානය යොමු කරන්නේ. එතකොට මෞකසෙන් බීවි ජීවිත අවසානයේ දක්වා ජීවිතය අවසන් වෙන පුද්ගලයෙක් වෙනුවට බුදුන් වහන්සේව ධාරණව ඔබ සිතින් කයින් මොහොතින් මොහත මේ යන්නා වූ ක්‍රියාදාමයක කොටසක් කියලා. ඔබට අවුරුදු 80ක් 70ක් 100ක් 200ක් 100ක් තිබුණායි කියලා කිව්වට ඔබට මොහොතින් මොහත ඉදදී මැරෙන ධර්මතාවයක් ඔබ ළඟ සිදු වෙනවා. එන් ජීවිතේ එකක් වශයෙන් ගත්තොත් එහෙනම් ජීවිතේට එකයි තියෙන්නේ උපාදාන. එහෙනම් එක එකෙන් මිදුණාම දුක් නැති වෙන්න ඕනනේ. නමුත් ජීවිතේට එකයි කියලා නෙමෙයි බුදුන් වහන්සේ වදාරන්නේ. ජීසංකෝ විසාකේ සතං ප්‍රියානි සතං තේ සම්දුක්ඛානි. අන්නර සතං ප්‍රියානි කියන වචනෙන් පෙන්වන්නේ මං හිතන්නේ උපාදාන කියන එක. යම් කිසි පුද්ගලයෙකුට උපාදාන කරුණු 100ක් තියෙනවා නම් දුක් 100ක් තියෙනවා. එකක්වත් නැත්නම් එකක්වත් නැහැ. අර 100 90 ක්‍රමෙන් බිඳුව දක්වා ගේන්න තමයි අපට ධර්මයක් ඕනේ. උපාදානය වෙන්න ධර්මයක් ඕනේ. ඕන කෙනෙකුට එක 100 නෙමෙයි දහස් ගාණක් කරගන්න පුළුවන්. නමුත් ඒ 100 200 වුණොත් 200 300 වුණොත් ජීවිතයේ දුක් සංඛ්‍යාව වැඩි වෙනවානේ. ඇල්ල කරු 100 නම් දුක් 100යි 10 නම් 10යි කියලානේ තියෙන්නේ. බිඳුව නම් එකක්වත් නැහැ කියන එක. අන්න බුදුදහමේ උපාදානය වෙන ආකාරය දන්නේ නැති පුද්ගලයා ජීවිතේ ජීවත් වෙන්න ගිහින් එක එක උපාදාන් හදාගෙන දුක්ගොඩට හිර වෙනවා. ඔවුන් අනුසෝතගාමී ප්‍රතිපදාවක ඉන්නේ. ඔවුන්ට පටිසෝතගාමීත්වයට අවතීර්ණ වෙන්න අවශ්‍ය අවබෝධය නැ ඕනකම නැ. එනිසා බෞද්ධ පින්නතුන් ධර්මශ්‍රවණය කිරීමේදී ආරම්භක ප්‍රතිපදාවක් වශයෙන් ධන මට්ටමින් පවෙන් බැහැර වුණාට කමක් නැහැ. ඊළඟ ප්‍රතිපදාවක් වශයෙන් පුණ්‍ය කර්මයන්ගේ යහපත් ක්‍රියාකාරකම් වල නිරත වුණාට කමක් නැහැ. නමුත් බුදුන් වහන්සේ පාලව සමාජයේ හිටියා වූ පාපකාරයන් පුණ්‍යකාමීන් ඒ වගේම අත්කලමතාන යෝගීන් ඔවුන්ට පරලෝ යන්න සිද්ධ වුණේ පව උපාදාන නිසා, පින උපාදාන නිසා, ධාන උපාදාන නිසා. එහෙනම් උපාදාන නැමැති වරද්ද සිද්ධ වෙන්නේ බණ දන්නේ නැති නිසා. අනාගත සසර ගමනක් සිදු වෙන්නේ උපාදාන මතයි. ඔබට උපාදානෙන් මිදෙන්න ජීවිතේ දෙක වරද කරන්න පුළුවන්. පොය දවසට විතරද කරන්න පුළුවන්? නෑ. ඊට වඩා ගැඹුරු කරුණක් මේක. ඒ නිසා ඒ ධර්මතාවයේ විග්‍රහ කරන ලබන්නේ සම්මුති සත්‍යයන් තුල නෙවෙයි. සම්මුතිය ආරක්ෂා කරන ශික්ෂාපද සංවරයක් තුල නෙවෙයි. ඊට වඩා ගැඹුරින් පැහැදිලි කරන්න ආව ස්කන්ධ පංචකය නැමැති ක්‍රියාකාරීත්වය තුළ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් උපදින අරමුණක් සම්බන්ධයෙන් තමයි මේපිට මේ ඇලීම බැඳීම සිදු වෙන්නේ. අරමුණෙන් අරමුණටයි ඇලීම බැඳීම සිද්ධ වෙන්නේ. අරමුණෙන් අරමුණටයි මිදීම සඳහා උත්සාහ කරන්නත් ඕන. මේක තේරුම් ගන්න වෙනවා. මේ තේරුම් ගැනීමේදී ඉස්සර වෙලා අපට වරදින හැටි තේරුම් ගන්න වෙනවා. පමාව, මේ සසරේ පමාව කියන්නේ උපාදානය. අරක තබා ගන්න. එතකොට එහෙනම් කෙනෙක් මිය ගියාපුවම ඔහුගේ චිතේ යම් උපාදාන පැත්තක් තියෙනවා නම් ඒක තමයි කර්ම බීජ වශයෙන් ප්‍රාත්මක වෙලා අපහු ජාති ලබා දෙන්නේ. එතකොට යම් ජීවත් වෙන්න ගින් ඔහු පව පුරවා ගත්තොත් එතකොට පව උපාදානයෙන් තමයි දුගති ගාමීත්‍ය හිම වෙන්නේ. පෘථග්ජන මට්ටමින් පින්කම් යහපත් වුණාට උපාදානය කරගත්තොත් උපාදානය තුළින් තමයි ඔහුට කාමසුගති හිම වෙන්නේ. ඥානයේ සෝයක් තිබුණාට ලෞකික ඥාන උපාදානනොත් තමයි ඥානෙන් පරලෝ යන්න වෙන්නේ. තුනම උපාදානනේ. මේ උපාදාන සම්බන්ධයෙන් ඊළඟ වචනේ ගත්තාම තියෙනවා කාම උපාදාන, දික්ඛ උපාදාන, සීලපත උපාදාන, ආත්ම උපාදාන. විස්තර කරගන්න පුළුවන්. කාමයන් විඳින්න අපට දරවල් පහක් ලබා දීලා තිබෙනවා. පු탁ජන පුද්ගලයාට සකස් කරන ලද සමාජයේ කාමයන් විඳවන්න තහනමක් උත්නීතිය දීලා නැහැ විඳින්න. නමුත් මේ කාමයන් සදාචාර සම්පන්න නොවන ආකාරයට විඳින්න යනවා මිනිස්සු. නීති විරෝධී, සමාජ විරෝධී, විනය විරෝධී විදිහට. ඒකට එහෙම එහෙම නැවත ඒක පිටපස පන්නන්නේ දුක් යටපත් කරන හැකියාවක් එකේ තියෙන නිසා සහ ඒක තමයි ලොකුම සපත කියලා හිතලා නිසා. එතකොට කාම උපාදානයන්ගෙන් ගියාම කාමයන් විඳින්න පුළුවන් විදිහට තහනමකින් තොරව, නීතියකින් තොරව තිරසංගත සත්ව වේලා උපතක් ලබාගෙන ඒ නීතියක් එහාට ක්‍රියාත්මක නැහැ විඳින්න පුළුවන්. එහෙම නැත්තම් මේ ලෝකී ගත්තාම රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කාම. නැවත නැවතත් ඇසෙන්, කනෙන්, නාසෙන්, දිවෙන්, කයෙන් එන අරමුණු රසයේ විඳින එක නැවත ඉල්ලන එක තමයි උපාදාන කෙනකේ තේරුම. එතකොට එහි ප්‍රතිඵලයක් වශයෙන් ඝනසිරත් අරගෙන ඔබට ජාති, ජරා, මරණ, ශෝක, මරණ තුල මේ පැණි කඳ පළුවන්. මරණ තුනක් ඇති වෙන්නේ පැණි කෑයෙන් කියලා කියන්නේ. ජරා, ව්‍යාධි, ශෝක, මරණ නැත්තේ නැහැ තියෙනවා. නමුත් මේ සරව දින්න පුළුවන්. මේ පාම උපාදානයේ පිළිපැත්ත ගත්තාම දෙවියන් බවට පත් වුණාම අපට වගේ ඝනසිරුරක් නැහැ. ඝනසිරුරක් නැති වෙමින් දිරායාමක් නැහැ, මරණයක් නැහැ කායික වශයෙන්. නමුත් මරණිකුත් තියෙනවා. අර විපාකයක් තියෙන්නේ. ඒකත් උපාදානයේ. ඔවුන්ටත් එතනදි චුත වීමක් සිද්ධ වෙනවායි කියලා පෙන්නලා තියෙනවා. හිතෙන් චුත වෙනවායි කියලා. එතකොට එහෙමනම් ඒක සිද්ධ වුනේ කුමක් නිසාද? පාපේ උපාදානය වෙනකොට පිනෙහි උපාදානය නිසා. ඊට එහා සැපතක් ගියායේ මේ කාම උපාදානයන් වෙනකොට වෙනත් දේවල් උදාවන්නේ. දිට්ඨි කියන වචනේ ගත්තාම බුදු සමය සඳහන් කරනවා දෙසටක් මිසදිතු කියලා. මරණින් පෙර සත්‍ය අපෝදීටි ඉස්සරහට කොහෙද යන්නේ කියන කාරණයක් තුළ. දිට්ඨි උපාදාන. ඒ වගේම ඔබට තියෙනවා නම් දෙවියන් අතර ඉපදෙලා ආපහු වෙදින් නිවන් ලබන්න. බ්‍රහ්ම ලෝකේ ගිහින් ඉඳලා ආපහු වෙදින් නිවන් ලබන්න. අනාගත බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම නිවන් ලබන්න. ඔබ බෝසතාණන් වහන්සේ කෙනෙක් මට දැන් සෝවාන් වෙන්න බෑ මේ බණ වලින්. ඒ නිසා මම බුදු වෙන්න අනාගත යන්නේ කියලා. මේම මත දරණාය මේවා ගත්තේ කොහෙන්ද කියලා හොයාගන්න. මේ සියල්ලත් ditthi upadana විය හැකි. මොකද උපාදානයේ නිජාති මරණ ගෙනත් දෙන්නේ. හරි අනාගත බුදුන් වහන්සේනකම් මං ඉන්න ඕන කියලා අල්ලා ගත්තොත් ඒක උපාදානය. උපාදානයේ හත හඳව නරහෝ කියලා නැහැ. උපාදානයේ පින්පන් කියලා නැහැ. ජාති මරණ තමයි දෙලක් දෙන්නේ. ඒ නිසා වත්මන් සමාජයේ දිට්ඨි උපාදාන තියෙනවා මම දන්න ආකාරයට. නමුත් ඔවුන් ධර්ම ශ්‍රවණය කරලා ඉස්සර වෙලා තමන් කවුද කියලා තේරුම් ගන්න. උපාදාන කියන එක තේරුම් ගන්න. බුද්ධෝත්පාදයක උපන් මිනිසුන්ගේ නැත්තම් බුදු සමයට ගරු කරන අයගේ වගකීම යුතුකම වන්නේ තථාගතවරු හෙළිකල දහම තේරුම් අරගන්න, තේරුම් අරගෙන ලෝට දේශනා කිරීමයි. තේරුම් අරගෙන අනුගමනය කිරීමේදී තමන්ගේ උපාදානයෙන් මිදීම සිදු වෙනවා. අනිත් අයට උපාදානයෙන් මිදෙන හැටි කියලා දෙන එක තමයි බුද්ධ කෘත්‍ය නැත්නම් ශ්‍රාවක කාර්යභාරය. මන්දයත් මේ සමාජයේ අපට නොකියා අනාගත බුදු වෙන්ට යන සංඛ්‍යාව ඉතා විශාලයි. සමහර දහස් ගණනක් ලක්ෂ ගණනක්. ඒ කියන විදිහට සම්මා සම්බුදුරුව පහළ වෙන එක්කෙනයි දරවයි දහමට අනුව. එහෙනම් තව කොච්චර කාලයකට සසර දේ ප්‍රාර්ථනා කරන්නේ? අසුරු ගසන තැනක්වත් භවේ වර්ණා කරන්නේ නැහැ කියලා බුදුන් වහන්සේ මොකද කර්ම විපාක පිළිබඳ කෝවයිද කියන්න බෑ කියන එක. එනිසා ඒ ගැඹුරු අවබෝධයකින් තොරව මේ ඇතිවෙන්නා වූ මේ මකුදු මතයන් තමන් හදාගත්ත මානසික රෝග බවසෙන් වශයෙන් තේරුම් ගන්න තරම් ඥාණය ලැබෙනවා නම් හොඳයි. ඊළඟට සීලබ්බත වර්තමාන සමාජයේ ශික්ෂාපද සංවරයක් තියෙනවා. ගෙදරට පන්සිල් වල ඉඳලා ආරණ්‍ය දක්වා ශික්ෂාපද. ශික්ෂාපද රැක්කොත් ඒක දාන සීල භාවනාව වල කාමාවචර කුසල් වලට අයිති වෙනවා. කර්ම විපාක වශයෙන් නැත්තේ නෑ. නමුත් ශික්ෂාපද සංවරයෙන් සිදු වෙන්නේ උපාදානෙන් මිදීම නෙමෙයි ශික්ෂාපදමත් උපාදාන වෙන්න පුළුවන්. තම තමන් අනුගමනය කරන්න ආව මේ දුෂ්කර ප්‍රතිපදාව තුළ විමුක්තියක් හම්බ වෙයි කියලා. ඒ කාලේ නම් ඒවට අජිවිස ගෝවුත සුනකෘත කිව්වා. අද නම් සමහර විට එහෙම නැති වුණාට දැඩිසේ මේ ශික්ෂාව සංවරයට ඉඳිමින් වැරද්දක් සිදුවෙන්න රොදිය වැද්ද සාගනමින් ඉන්නවා සමාජයේ. නමුත් උන්ට ඒ සීලයට විපාක ලැබුණාම උන්ට ධර්මයේ සරණ ලැබෙන්නේ නැහැ. එනිසා ධර්මයේ තේරුම් නොගැනීම තුළ සිල්වත් කියන එක අපි සිල්වත් අනිත් අය සිල්වත් නැහැ කියලා අනිත් අයට පරවම්බනේ කරන උන් පහත් කොට සලකන සහ තමන් උසස් කොට සලකන වචන එවනු පුද්ගලයන් තුළින් පිට වෙන්න පුළුවන්. ඒක මම මේ සමාජයේ දැකලා තියෙන දෙයක්. සමහර විට ගම සිල්වත් නැහැ ආරණ්‍ය සිල්වත් කියලා ආරණ්‍ය අය හුවා දැක්වීමක් තියෙනවා. නමුත් උපාදානයේ තුල ඉන්න බව උන් දන්නේ නැහැ. අන්තිම එක තමයි ආත්ම උපාදානය. ආත්ම උපාදානය කියන්නේ හරි ගැඹුරුයි. ආත්මය කියන්නේ බුදු සමයේ ජීවිතේට නෙමෙයි. මේ ආත්මය කියලා අපි කතා කරන්නේ ජීවිතේට. නමුත් බුදුජානන් වහන්සේ වදාරන්නේ පංචස්කන්ධය ආත්මකට පංචස්කන්ධය අනාත්මකට. ඒ පංචස්කන්ධ කියන්නේ ආව ධර්මතාවයල තමයි විවිධ දිට්ඨි හටගන්නේ. ඒ වගේ ඒ අදහසක් ආත්මකට ගැනීම ආත්ම උපාදානයයි. තමන් සුවිශේෂී පුද්ගලෙක් වශයෙන් තමන් සුවිශේෂී මෙහෙවරක් තියෙනවා කියලා ආදි වශයෙන් ධර්මයේ ගැඹුරට තේරුම් ගන්න නැතුව කිසියම් ආකාරයක මතයක එළඹෙනවා. නමුත් උපාදාන මොනවා කරගත්තත් උපාදාන වලින් සිද්ධ වෙන්නේ අනාගත පැවැත්මට හේතු ඉදිරි කරන එක. එනිසා අපි මේක හොයා ගන්න ඕන. උපාදානයේ සිදු වෙන හැටි. ඒක හොයාගන්න මේ මත්තෙන් බෑ. අපේ ජීවිතය අවුරුදු 80ක් 100ක් තියනවා කියලා දකින්න නැතුව අපේ ජීවිතය මොහොතින් මොහොත මැරෙන එකක් කියලා දකින්න වෙනවා. ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයින් උපදින අරමුණු සමග අපි මේ යන බව සහ ඒ උපදින මැරෙන එක තුල තමයි උපාදානයේ වීම සහ මියාම මේ නොවීම කියන එක ක්‍රියාත්මක වෙන්නේ කියන එක තේරුම් ගන්න වෙනවා. මේ මොහොතින් මොහොත ඉදීමක් මෙරිමක් තියෙන බවට තථාගතයන් වහන්සේ පැහැදිලි කළා නේද? තිබෙනවා. උන්වහන්සේ වදාරනවා කායනම් අවුරුදු 20ක් 40ක් තියෙන්න පුළුවන් නේ. නොසිත හටගත්ත ගමන් නැතෙනවා. උදේ දිවණු සිට දවල්ට නෑ, දවල් තියෙන සිට හවසට නෑ, හවසෙන් රැයට නෑ. ඒකට එනම් අපි සිතින් ඇසෙන් කනෙන් නාසෙන් දේන් කයෙන් උපදින්නා වූ විඥාන හයෙන් නිරන්තරයෙන් මැරෙන උපදින අය. මේ ඇසෙන් හම් වෙන රූපය මුල් කොටගෙන කනෙන් හම් වෙන ශබ්දය මුල් කොටගෙන මේ වගේ අරමුණු මුල් කොටගෙන තමයි මේ ක්ෂණිකව ඉපදෙන මරණ මේ ධර්මතාවයේ අපි ළඟ ක්‍රියාත්මක වෙන්නේ. බලන්න වෙලාවක් නැහැ මොකද ක්ෂණිකව සිදුවෙන නිසා. ඒ ක්ෂණිකව සිදුවෙන මරණයට කියන්නේ රූප වේදනා සංඥා සංකාර පහක ඉපදීම වෙරීම. එතනින් පෙරත්මකුත් නැහැ, එතනින් පසුත් මොකක් නැහැ. නමුත් මේ අනාගත ඵල සම්භතාවේ ඇති කරන්න මේ ස්කන්ධ පහ හටගෙන නැතෙන්ට පෙර උපාදානයේ වී නැසීමෙන්. එතකොට උපාදානයට කොන වයින්වත් දන්නේ නැහැ. පවෙන්න පුළුවන්, පිනෙන්න පුළුවන්, ඥානෙන්න පුළුවන්, රූපෙන්න පුළුවන්, ශබ්දෙන්න පුළුවන්, ගන්ධෙන්න පුළුවන්, රසෙන්න පුළුවන්, ලෝභෙන්න පුළුවන්, ද්වේෂෙන්න පුළුවන්, පවෙන්න පුළුවන්, පිනෙන්න පුළුවන්. ඕනෑම දෙයක් අරමුණක් අන්තිමට. අරමුණක් නම් අරමුණ අල්ලා ගැනීමෙන් උපාදානය වේ. අනේ අරමුණක ක්‍රියාකාරීත්වය පාලනය කරන්න පංචශීලයට, අටශීලයට, දසශීලයට, උපසම්පදා ශීලයට බෑ. අරමුණක ක්‍රියාකාරීත්වය පාලනය කරන්න බුදුරජාණන් වහන්සේ තවත් විනයක් දේශනා කළා. ඒකට අපි කියන්නේ ධර්ම විනය කියලා. ධර්ම විනී ක්‍රියාත්මක වෙන්නේ ස්කන්ධ පංචකය තුළ. උද්දලයා තුළ නෙමෙයි. ස්කන්ධ පංචකයෙන් පංචකයට ඉදදෙනවා වැරෙනවා නම් මෙහාට යන්නේ නැත්නම් එතන තමයි අපේ පමාවසන් උපමාව දෙකම තියෙන්නේ. ඒ නිසා උපාදානයේ වෙන හැටි ඉගෙන ගන්න ඉස්සරලා. ඒක එකකින් කියලා දුන්නාම සියක් කතාවක් දහස් කතාවක් වෙන හැටි තේරුම් ගන්න වෙනවා. දැන් විසාකාවට වදාලේ ඇලෙන කරුණු 100ක් තියෙනවා නම් දුක් 100ක් තියෙනවා කියලා කෙනකින් කියන්නේ අන්න උපාදාන සංඛ්‍යාව 100 නම් ඔහු ඒ 100ම වේදනා ටික විඳින්න වෙනවා. එහෙනම් ලදරු කාලේ සිට මහලු කාලේ දක්වා ගමන් කිරීමේදී ප්‍රත්‍යඥ පුද්ගලයාට සිදෙන්නේ මේ උපාදාන සංඛ්‍යාව වැඩි වෙලා දුක් වැඩි වෙන එක. අන්න තරුණ කාලයේදීම ඒක තේරුම් ගන්න පුළුවන් නම් උපාදාන සංඛ්‍යාවේ උපරිමයට යන එක නවත්තලා එදායින් පසු උපාදානෙන් මිදීම මුල්කට ගත්ත ජීවිතයක් ගත කරන්නත් පුළුවන්. මම නම් දකින්නේ මේ භික්ෂු භාවයේ භික්ෂුණී භාවයේ උපාසක භාවයේ උපාසිකා භාවයේ කියන එක මේ බුද්ධ ශ්‍රාවක පදේ යට තියෙන උපාදානයේ මිදීමේ ප්‍රතිපත්තියට පිළිපන් කියන අර්ථයයි. වර්තමාන සමාජයේම නොවෙන්න පුළුවන් නමුත් වෙන්න ඕනේ ඒකයි. මොකද උපාදානයේ බය දකින්න ඕනේ මිදෙන්න හිතෙන්ද? අපි බලමු මොකද්ද මේ බය කියලා. තේරුම් ගන්න ඕන කරුණක් තියෙනවා. ඇස කන නාසය දිව කය කියනා වූ මේ දොරවල් පහ සහ මනෝද්වාරය තෙන්නා වූ අරමුණු. අරමුණු තුල සිදුවෙන සිද්ධිය බුදු පියාණන් වහන්සේ මනවින් විග්‍රහ කරලා තියෙනවා. ඒක ගන්ඩෝණ ජීවිත තුනක් තුල නෙවෙයි. ඊය අනා අදසහයට කියන එහෙම අතීත වර්තමාන අනාගත කියලාත් නෙවෙයි. වර්තමාන මොහොත තුලම අතීතයේ සහ වර්තමානයේ සහ අනාගතයේ වශයෙන්. එහෙම ක්ෂණිකව සිදුවෙන දෙයක් ඒක. මෙන්න මේ සිදුවීම තේරුම් ගන්න බැරි පුද්ගලයාට අර උපාදානයේ සිදුවෙන එක නවත්තන්න බෑ. කොහොමද ඒක පැහැදිලි කරලා තියෙන්නේ? චක්කුංච පටිච්ච රූපේච උප්පදේ චක්ක විඥානං තින්නම් සංගති පස්සෝ. සෝතංච පටිච්ච සද්දෝච උප්පදේ සෝත විඥානං තින්නම් සංගති පස්සෝ. ගානංච පටිච්ච ගන්ධෝච උප්පදේ ගාන විඥානං තින්නම් සංගති පස්සෝ. චක්කු සෝත ගාන ජීවහා කාය මන හයටම හොමයි. එතකොට මේ අරමුණක් තුළ සිදුවෙන සිද්ධිය සම්බන්ධයෙන් ගත්තම ඇසේ ප්‍රසාදයයි ඒකට ගැටෙන අවෝචක රූපයයි ඒක හඳුනා ගන්නා වූ සිතයි. ඒකට එක තුනම එතෙන්ට පහළ වෙන චෛසික ස්පර්ශ චෛසික කියලා කියනවා. ඔන්න ස්කන්ධ පංචකය තුළයි මම දැන් මේක පෙන්වන්නේ මතක තියාගන්න අරමුණක් තුළයි. මෙන්න මේ ස්පර්ශය නිසා අපට හට ගන්නා වූ අරමුණ පිළිබඳ අපි සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් කිසියම් ආකාරයක වින්දනයක් ලබනවා. මෙන්න මේ වින්දනය හොඳ නම් ඇලෙනවා නරක නම් ප්‍රතික්ෂේප කරනවා. අතකද බලන්න. ඒ දෙකටම තමයි පෙන්වන්නේ වේදනා පච්චා තණ්හා. අරමුණු තුළ තමයි එතකොට මේක රූපේදී රූප තණ්හාව, ශබ්දේදී ශබ්ද තණ්හාව, ගන්ධේදී ගන්ධ තණ්හාව කියලා අපට මේක විඳන්න පුළුවන්. ඇලීම නැත්තම් මමත්වෙන් ගැනීම. එහෙම මමත්වෙන් ගත්තොත් මේක නිකන් අවසන් වෙන්නේ නැහැ. උපාදාන අන්න තණ්හා පච්චා උපාදාන කියන එකෙන් තමයි මේ අරමුණක් තුල මේ වැරද්ද සිද්ධ වෙන්නේ. උපාදාන කියන එකේ තේරුම යලිත් කර්ම බීජයක් හට ගන්න පුළුවන් විදිහට හේතු ඉස්සරු වීම කියලා කියනවා නැත්නම් චිත්තසංතානගත වීම කියලා කියනවා. උපාදාන වුණොත් භව. භව නම් ජාති ජරා මරණ. අන්න තණ්හා උපාදාන භව පස්සපච්චා වේදනාවලින් පස්සේ තණ්හා උපාදාන භව කියන එක අපිට ළමා කාලේ පහවුණෙන් පස්සේ නිරන්තරයෙන් අරමුණෙන් අරමුණට ඇසෙන් කරන්ට කන නාසයෙන් නාසයෙන් දිවට දිවෙන් කායට පවෙන් පිනට මේ ආදී විවිධ කාරණා ඔස්සේ මේ තණ්හා උපාදාන භව කියන වැරද්ද සිදුවෙමින් අපි කර්ම බීජ රැස් කරනවා. එතකොට එහෙනම් එතන උපාදානයේ වීමනේ සිද්ධ වෙන්නේ. උපාදානයේ නිදීම සිදුවෙන්නේ නැහැ. මේ නිසා ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් මේ පුද්ගලයා ඉන්ද්‍රිය ගෝචර ලෝකේ පරිහරණය කිරීමේදී මේ අරමුණේ ඇලීම ගැටීම මුලාව තුළ යලියව හට ගන්න අවශ්‍ය හේතු රැස් කරමින් ඉන්නවා. දැන් එහෙනම් උපාදාන හේතු රැස් කරලා අපිට ජාති මරණ වලින් මිදෙන්න පුළුවන්ද? බැහැ. සත්ත්වෙත් පරලෝ යන්නෙත් නැහැ, කය පරලෝ යන්නෙත් නැහැ, සිත පරලෝ යන්නෙත් නැහැ. නමුත් මේ සිතෙහි එකතු කරගත් උපාදාන හේතුන්ගේ ඵලයේ වශයෙන් ඊළඟ උත්පත්තියක් හම්බ වෙනවා. ඒක මිනිස්සයා සතා වුණා හරි මපා මිනිස්සයා හරි වුණා නෙමෙයි. හේතුඵල, පව් හේතුන්ගේ ඵලය, පින් හේතුන්ගේ ඵලය, ධානය හේතුන්ගේ ඵලය. එතකොට මේ සංසාර දෙක අතර ජීවිත දෙක අතර සම්බන්ධීකරණේ පුද්ගලිකව වැඩක් නෙමෙයි. උපාදානයේ නැවත මේ නොපෙනෙන බලවේගයේ ඵලයයි. නොපෙනෙන බලවේගයක්. ඒ නිසා තමයි බුදු පියාණන් වහන්සේ සිත උපාදානයන්ගෙන් මිදුණේ කියලා සිත උපාදානයන්ගෙන් මුදවා ගැනීම උල්කටගත් ධර්මයක් දේශනා කළේ. ඒ උපාදාන පත්‍ය භවනම් භව පත්‍ය ජාතරා මරණ. එනම් පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති කියන දහම් පෙළ සිද්ධ වෙන්නේ පොතේ නෙමෙයි ඔබේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ සිතේ. එක නෙවෙයිද සසරට බැඳීම. එක නෙවෙයිද ප්‍රමාදය. එක නෙවෙයිද මඤ්ඤමානය. එක නෙවෙයිද අසහියෙන් කටයුතු කිරීම. දැන් ඔබට මොනවද උපාදාන වුනේ? ඊට අදාළව ඔබට අනාගතය සකස් කරගත්ත හැකි. දැන් එහෙමනම් මෙන්න මේ මොහොත වර්තමානයේ උපාදාන වෙන මොහතම උපාදාන නොවී අවසන් කරන්නට පාවිච්චි කරන්න විදිහක් බුදුහාමුදුරුවෝ කියලා දෙනවා. අතීත ජීවිතයට යන්න හෝ මේ ජීවිතේ පස්සට ගිහින් උපාදාන අයින් කරන්න බෑ. හැම විටම මේක කලේ වර්තමානයේ. වර්තමානයේ ඔබට උපාදානෙ නොවී අවසන් කරන්න පුළුවන් නම් ඔබ හිස් කරන්නේ ඔබේ අතීතයයි. තියෙන පැත්තේ වැඩිෙන් දුර වෙනවට උපන්න කුසල් දුර වෙනවායි කියනවා නූපත් වේවා නැත්නම් උපන්න අසල් නොඋපදීම කියලා කියනවා. සසුන් කෙතේ ජීවිතයක් ගත කරන ඕනෑ කෙනෙක් නිදහසේ ගත කල මෙන්න මේ උපාදානෙන් මිදීම කොට මොල් කොටගත් ජීවන ප්‍රතිපදාවක ප්‍රධාන වශයෙන් ඉන්න ඕන. සාමාන්‍යයෙන් තථාගතයන් වහන්සේ කින් විමසපුවම ඔබ වහන්සේ මේ සමාජයට අනන්ත අනුකම්පා සහගතයිද කියලා උන්වහන්සේ දීලා තියෙන උත්තරේ වන්නේ ඔව් කියලා. එහෙනම් එක එක්කෙනාට වෙනස් වෙනස් ආකාරයෙන් බණ කියන්නේ ඇයි කියලා අහපුවම මේකට ලස්සන උත්තරයක් දීලා තියෙනවා. භික්ෂුව භික්ෂුණිය තමන් වහන්සේ වෙනුවෙන් පැවිදිලා ඉන්නේ. ඒ නිසා සරුකිතක් වගේ අනුගමනය කරන්න ලේසි මූලික වශයෙන් ධර්ම විනය දේශනා කරන අය වෙනුවෙන් උපාසක උපාසිකයිට ටිකක් ඇතින් එතරම් සරුකිතක් නෙමෙයි. නමුත් ඒ අයටත් මුලවදාගේ හත් දහම් දේශනා කරනවා. අන්‍යාගමිකව නැත්නම් වෙන දෘෂ්ටි ගත්තා ඉන්නවා. ඒගොල්ලොන්ට ධන කියනවා. ඒ මොකටද පළවෙනි කොටේ අස්සන්න හොඳයි දෙවෙනි කොටේ අස්සන්න හොඳයි තුන්වෙනි කොටේ අස්සන්න බැරි වුණත් ගන්න බැරි වුණත් කරකුණ්ඩවත් හඳව අපරන්ට ඕන නිසා කියලා. ඒකෙන් පෙන්නන්නේ එහෙමනම් එකම දහමක් තමයි හැමෝටම දේශනා කරන්නේ. නමුත් වැඩි කැප කිරීම තුළ වැඩි ප්‍රතිඵල. ඇයිදී. ඒ නිසා මම දකිනවා ඔය සත්‍යක සූත්‍රයේ තුල පවතිනව මම ශ්‍රාවකයා හික්මවන්නේ පංච උපාදානස්කන්ධය අනිදුක්ඛානාත් වශයෙන් බැලලා කියන එකේ තේරුම පංච උපාදානස්කන්ධය අනිදුක්ඛානාත් වශයෙන් බැලීමේදී තමයි උපාදාන මිදේ. පංචස්කන්ධය නිස්සුකාත්මකට ගැනීමෙන් තමයි උපාදානය වෙන්නේ. එහෙනම් පංචස්කන්ධයෙන් පංචස්කන්ධයට තමයි අපි උපාදානය වෙලා තියෙන්නේ. පංචස්කන්ධයෙන් පංචස්කන්ධයට තමයි උපාදානයෙන් මිදීමේ ප්‍රතිපදාවක් අපි අනුගමනය කරන්න ඕනේ. ඉතින් පංචස්කන්ධය තේරුම් ගන්න නැතුව පුළුවන්. මොකද මේ පස්සපත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා උපාදා උපගන්නන්නේ ෂණයක් තුල. ඒ නිසා අපිට පුද්ගලයා ඉක්මවාගිය සියුම් දහමක්. ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් චක්කසෝත ගාන ජීවහා කාය කියන විඥානයට දිදී හටගෙන නැසෙන ගැඹුරු දහමක් ඒකකයක් තියෙනවා. මෙන්න මේ ඒකකය තුල බුදුන් වහන්සේ හැම නොව පුද්ගලයා මේ ස්කන්ධ පංචකය නැමැති ඒකකයේ අපුඤ්ඤාවි සංකාරයේ පත් කරගැනෙමින් අපුඤ්ඤාවි සංකාරය උපාදානය කරගන්නවා. මේ ස්කන්ධ පංචක නැමැති ඒකකයේ පුඤ්ඤාවි සංකාරය පැත්තට පත් කරගෙන පුඤ්ඤාවි සංකාරයෙන් උපාදාන කරගන්නවා. මේ ස්කන්ධ පංචකේම ධාන කුසල් පැත්තට පත් කරගෙන ධාන කුසල් උපාදානයෙන් හේතු විතර කරගන්නවා. දැන් ඔබට අනිත්‍යවි සංකාර නැත්තම් ඔබේ උපාදානයෙන් මිදෙන්න යන්න ඕන නැහැ. ආය උපාදානය කරගෙන මිදෙන්න ඕනත් නැහැ. ඔබට තියෙන උපාදානයෙන් ඔබ මිදෙන්න බලන්න වෙනවා. එතකොට ස්කන්ධ පංචකයට වැදගත් ගැඹුරු තැනක් වෙනවා. ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් චක්කසෝත ගාන දිවහා කාය විඥාන හයක් පහළ වෙනකොට ඒ ඔස්සේ ස්කන්ධ නැමැති ඒකකයේ වේගයෙන් හටගෙන නැසෙනවා. වේගයෙන් හටගෙන නැසෙන කාලය තුළම උපාදානයේ වීමක් සිද්ධ වෙන්න පුළුවන් උපාදානයෙන් මිදීමක් වෙන්න පුළුවන්. අන්න උපාදානයේ වීමට අනුසෝත ගාමී කියනවා. උපාදානයේ වීමට පෘතග්ජන කියලා කියනවා. සසරේ පමාවෝ කියලා කියනවා. උපාදානයේ නොවිය අවසන් කරන්නට මොනවද පාවිච්චි කරන්න ඕන? තථාගත බුදුපියාණන් වහන්සේ සතහ ධර්මයක් දේශනා කළා. ඒ ධර්මය තමයි මේකට පාවිච්චි කරන්න ඕන. දැන් මොකද්ද බලන්න අර තණ්හා උපාදාන භව කියලා කියන්නේ? වරහන් ඇතුලේ අවිද්‍යා සංඛාරා. තණ්හාවටමයි මම කියන්නේ කියලා බුදුන් වහන්සේ වදාරලා තියෙනවා නම් රූප තණ්හාවේදි ශබ්ද තණ්හාවේදි එහෙනම් මම මගේ ආත්මකට ගැනීමෙන් නේද උපාදානය වෙන්නේ. අර බද්දෝ මාරස්ස කියන්නේ මඤ්ඤමානෝ කෝ බික්කෝ බද්දෝ මාරස්ස කියන්නේ උපාදාන වෙනවා කියන එක. මාර්ගයට බැඳෙනවා කියන්නේ උපාදාන වෙනවා. මම කොට ගැනීම කියන්නේම තණ්හා උපාදාන බව වීමයි එහෙනම් ජාති ජරා මරණ. මම කොට නොගැනීම අමඤ්ඤමානෝ තණ්හා උපාදාන බව නොවිනීමයි. එහෙනම් ඒ ස්කන්ධ පංචකය උපාදාන හේතු ඉතුරු නොකර ගියානෝ අනුපාදාය මුච්ඡන්ති වර්තමාන ස්කන්ධ පංචකය උපාදාන නොකර අවසන් කරගන්නා වූ තැනට අපි සතිය දිනු කරන්න ඕන සතිමත් වීමෙන් තමයි ඒක කරන්න පුළුවන් කමක් තිබෙන්නේ ඒ වර්තමාන ස්කන්ධ පංචකය තමයි කෙනෙකුගේ උපාදානයේ වෙන ප්‍රමාද මධ්‍යස්ථානය සහ උපාදානයෙන් මිදෙන භාවනා මධ්‍යස්ථානය බවට පත් වෙන්නේ ඒ සඳහා වෙනම ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්න අවශ්‍ය නැහැ යහපත් දෛනික ක්‍රියාමාර්ග අනුගමනය කරගනිමින් අන් අය සමග සිටමින් තමන් ඇතුළතින් මේ නිදෙන්ට ඕන කෙනක තේරුම් ගන්න වෙනවා කොහොමද ඒක මේ දහම් පෙළවල සඳහන් කරලා තියෙන්නේ අතක තියාගන්න මම පළවෙනි පෙළ පෙන්නවා පමාද ප්‍රතිපදාව පෙන්නවා ඇසටත් කනටත් නාසයටත් දිවටත් කයටත් හැමවිටම මේ තින්නම් සංගති පස්සෝ වළංගුයි එතන වෙනස් වෙන්නේ වෙනස රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, පොට්ටබ්බ කියනවා අරමුණ වල වෙනස විතරයි. එහෙනම් අරමුණෙන් අරමුණට නේද උපාදානය වෙන්නේ. දැන් එහෙමනම් 100ට වඩා කෙනෙකුට 1000ක් තියෙන්න පුළුවන් නේද? දැන් මෙන්න මේ ಗುಣ කාරණා ටික අයින් වෙන්නට අනුගමනය කරන්න ඕන ක්‍රියාවලියක් වශයෙන් වර්තමානයේ පෙන්වන්නේ වර්තමාන මොහොත. අතීතයට ගිහින් අයුර කරන්න දඟලන්න ඕන නේ. වර්තමාන මොහොත උපාදානය නොවි අවසන් වෙන්නට 100 පාවිච්චි කරන්න වෙනවා. බලන්න මෙන්න මේ වගේ කියවණක් තියෙනවා ඒක ධම්මං වික්කවේ භාවිතෝ බහුලීකතෝ සෝවාතෝතාපත්ති බලං සච්චිකරය යාති සකදාගාමි බලං සච්චිකරය යාති අනාගාමි බලං සච්චිකරය යාති අරහන්ත බලං සච්චිකරය යාති එකම ධහමක් භාවිතා කිරීම තුලින් කෙනෙකුට සෝවාන් සකෘදාගාමි අනාගාමි හරිහත් වෙන්න පුළුවන් කතමේක ධම්මෝ එක දෙනෙක් කියනවා අප්‍රමාදේ කතමේක ධම්මෝ තව දෙනෙක් කියනවා කායගත සති කය අනුව ගිහිය සිහිය කායගත හති කියන එකේ සිංහල පර්තන පරිවර්තනයේ කය අනුව ගිය සිහිය කියලා අරගෙන ඔසෝමි ගනමේ තබමි කියලා ඉරියව් මාරුවට සිහිය තියාගෙන භාවනා කරපු කාට හරි හම්බ වුණාද මේ සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත් හම්බ වුණේ එහෙනම් බුදුරජාණන් වහන්සේ කායගත හතිය බොරුවක් කියලා දිනවා කියලාද කියන්න වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේට චෝදනා කරන්න යන්නේ පවුන්වහන්සේට වැරදුනේ නැහැ අපට කායගත සති කියන වචනේ සතරම් කරගන්න ගියාම වර්ධින්න ඉඩ තියෙනවා අතක තබා ගන්න. මෙහෙනම් මේ බුදුන් වහන්සේ වදාළ පරිදි ඔබට කායගත සති වඩන්න පුළුවන් නම් සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත් වලින් මේ උපාදානයෙන් නිදීම එතන සිදු වෙන්නේ නැහැ. බලන්නකෝ පහුගිය කාලේ කොයි මධ්‍යස්ථානවලට ගියා ඉරියව් පතනේ කියලා. කකුල් කකුල් අකුලගෙන දිගහැරගෙන ඔසවමින් ගනමින් තබමින් අඩිය තෙමින් මොකද්ද වඩනවා හපියක්. ඇයි කය අඩිය තියෙනකොට යනවා අය ගත අනුසතිය නැවත අඩිය තියෙනකොට තවමි අනුසතිය හොඳයි පරිවර්තනය නමුත් කවදාවත් උපාදානයෙන් නිදීම සිදු වෙන්නේ නැහැ කය කියන්නේ මොනවද කියලා හොයාගන්න ඉස්සර වෙලා කය එකක් නමුත් තව කය වගේයක් නැද්ද බුදුසමහේ වේදනාකාය සංඥාකාය සංකාරකාය විඥානකාය ස්කන්ධ වලටත් කාය කියනවා. ඇස කන නාසය දිවකය නිසා පහළ වෙනවායි කියලා තුන වේදනා හයක් සංඥා හයක් සංකාර හයක් විඥාන හයක්. ඒවා වේදනා සංඥා සංකාර කාය. එතකොට කාය කියුවේ කල් නෙමේ ස්කන්ධයනේ. හොඳයි මේ වේදනා සංඥා සංකාර හය පහළ වෙන්නේ ඇසේ මොනවා නිසාද? රූපේ නිසා, ශබ්දේ නිසා, ගන්ධේ නිසා, කාය නිසා, පොට්ටබ්බ නිසා, අරමුණු නිසා. එනම් ඒ අරමුණට රූපකාය, ශබ්දකාය, ගන්ධකාය, රසකාය, පොට්ටබ්බකාය කියොත් නරකද? රූපකාය කියලා ශරීරය ගන්න නැතුව. දැන් රූපේදී රූප උපාදානය, ශබ්දේදී ශබ්ද උපාදානය, ගන්ධේදී ගන්ධ උපාදානය, රසේදී රස උපාදානය, අරමුණෙන් අරමුණට නෙමෙයිද වෙන්නේ? දැන් උපාදානය නොවෙන්න ඔබට ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් අරමුණ උපාදානය නොවෙන්න සිහි තියාගන්න පුළුවන් නම් දැන් රූපකාය අනුවගිය සිහිය, ශබ්දකාය අනුවගය සිහිය, ගන්ධකාය අනුවගිය සිහිය, රසකාය අනුවගිය සිහිය, කායાનුපස්සනා නෙවෙයි දෙවේ. එතකොට සිහිය තියෙනවනේ මොකටද? උපාදානයේ වී අවසන් වෙන්න නෙවෙයි උපාදානයේ නොවී අවසන් වෙන්න. අන්න එහෙමයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සතිමත් වීම තියෙන්න ඕන කර්මක්ෂය වෙන්න. උපාදානයෙන් මිදෙන්න. අපි ධර්මයේ වැරදි තැනින් අල්ලගෙන ධර්මයේ සර්පයට උපමා කරපුවාම ඉසිං අල්ලගත්තොත් දෂ්ට කරන්නේ නැහැ කියනවා. වලිගින් අල්ලගත්තොත් තාපහෙල දෂ්ට කරනවා නේ. තථාගතයන් වහන්සේ වදාළ පරිදි ස්කන්ධ පංචකය තුළ උපාදානය වීම සහ උපාදානයෙන් මිදීම තේරුම් ගන්න බැරි වුණා අපි. ස්කන්ධ පංචකය කියන්නේ කය කියලා හිතාගෙන. අර සිංහලට වැරදි විදිහට පරිවර්තනය කරන තථාගතයන් වහන්සේට නිඳා කරනවා. එයි මේ ඔකලාට ලැබෙන්නේ නැහැ කාටවත්. දැන් බලන්න ඉන්ද්‍රිය භාවනා සූත්‍රෙත් තියෙන ඇද්ද කරගෙන මේ ඉන්ද්‍රිය හන්ට මොන දෙන්න කියලා නෙමෙයිද? ඒ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ ක්‍රම ආපහු වෙනවා මේ ඒ ඒ අරමුණ අනුව අරමුණ මම මගේ ආත්මකට ගැනීමෙන් තමයි උපමාද වෙන්නේ. එතකොට කායගත සති නෙමෙයි. කායගත ප්‍රමාද. දැන් ඒ කාය අනුව උපාදානයේ නොවිය අවසන් වෙන්න අවශ්‍ය උත්සාහයේ වීර්යය නෙමෙයිද කායගත සති. අනුපාදාය මුච්ඡන්ති. උපාදානයේ නොවි මිදෙන්න වෙනවා. බලමු අපි. අර ඉස්සල්ලා ගත්ත එකම තමයි. අසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් සිතෙන්. ඕන එකකට සෝතංච පටිච්ච සද්දෝච උප්පජ්ජති ගන්ධෝ සෝත විඥානං ගානංච පටිච්ච ගන්ධෝච උප්පජ්ජති ගාන විඥානං මෙහෙම දොරවල් හයටම විඥාන හයක් එකවර පහළ වෙන්නේ නැහැ එකක් ගානේ පහළ වෙනවා ඒ පහළ වීමේදී අරමුණ හමු වීමට තින්නම් සංගති පස්සෝ කියලා කියනවා ඒක විඳින්න යනකට පස්සපච්චා වේදනා කියනවා වේදනාවට ඇලෙන්න ගියාම තමයි උපාදානය වෙන්නේ තණ්හා උපාදාන බව වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා බව අන්න වැරදි නැහැටි හොඳයි තස්සයව තණ්හාය අශේෂ විරාග නිරෝධ කියන්නේ මොකද? ඒ රූප තණ්හාව, ඒ ශබ්ද තණ්හාව, ඒ ගන්ධ තණ්හාව ඔබට ශේෂ වෙන්න, උපාදාන වෙන්න නැතිව ඔබට ඇලෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම්. එහෙනම් ඔය කෙරෙහි තියෙන ආව ඇල්ම නැත්නම්, රතිය නැත්නම් නන්දිය මොකද වෙන්නේ? රාග වෙනුවට විරාග. එහෙනම් මොකද වෙන්නේ? හේතු ඉතුරු වෙන්නේ නැහැ නිරෝධ. තණ්හා නිරෝධ වුණොත් උපාදාන නිරෝධ නේද? උපාදාන නිරෝධ භව නිරෝධ නේද? දැන් සතිය තියෙන්න ඕන මේ තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධයේ භව නිරෝධයේ සඳහා නේද? දැන් උපාදානෙ මිදුණා නේද? එක වතාවද? නැවත නැවතත් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම, තණ්හා වලින් මිදීම සඳහා මේ අල්ලා නොගැනීමෙන් අවසන් කිරීමේ ක්‍රියාවලියට යන්න වෙනවා. අනුපාදාය මුච්ඡanti. දැන් පාප උපාදාන නැති වුණොත් එහෙම අපාය තියෙනවද? පින් උපාදාන නැති වුණොත් එහෙම කාමසුගතිය තියෙනවද? ධ්‍යාන ඔබට නැහැ නිසා කලබල වෙන්නපත් තිබෙන කට්ටි උපාදානෙන් මිදුණොත් උන්ට ධ්‍යාන තියෙනවද? උපාදාන නැත්තම් කාමසූරු පරූප වාත්‍රේ උත්පත්ති නැහැ. උත්පත්ති නැත්තම් මරණ තියෙනවද? ඉපදිලා මරීම නැති කරගන්නවා නෙමෙයි. ආයතරයක් ඉපදිලා ජාති ලැබලා ජරා මරණ නැති කරගන්නවා නෙමෙයි. ලබාගත් ජීවිතේ ජාති වෙන්න තියෙන හේතුව නැති කරගත්තොත් එහෙම ජරා මරණ නැතුව මරණයක් නැතුව ජීවිතය අවසන් කරන්න පුළුවන් වෙනවා. අනිත් අයත් නම් වෙන්නේ මරණයක් වගේ ශරීරෙ විඳින යනවා. නමුත් මරණයක් සිද්ධ වෙන්නේ පවෙන් පරලෝ යන අයට, පිනෙන් පරලෝ යන අයට, ධානයෙන් පරලෝ යන අයට මරණය තියෙන්නේ. මේකක්වත් නිසා බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලාට මරණයක් නෙවෙයි තියෙන්නේ. පිරිනුවන් වැඩීමක් නැත්තම් පරලෝ නොයාමක්. ඒ කුමක් නිසාද? උපාදාන වලින් මිදුණ නිසා. මේ නිසා බුදු සමයේ උපාදානෙන් මිදීම මුල් කොටගත් ධමයක් බව අමතක කරන්න එපා. ඒක මිනිසුන් විසින් කරන්න ඕන දෙයක් බව අමතක කරන්න එපා. ඒක කල් දාන්න එපා. තම තමන්ට කැමති පරිදි ජීවිතයක් ගත කරලා උපාදාන ගොඩක් ගොඩවහගෙන ජීවිත අවසානයේ උපාදානෙ මිදෙන්න පුළුවන් වෙයි කියලා හිතන්න එපා. වැඩි වුණ තරමට අපව හදන්න වෙනවා. අපි කියමුකෝ ඔය වැහි කාලෙට කුඹුරු වල නීරවල් තියෙනවා. වතුර උතුරන ගින් පුංචි තරකින් කැඩෙනවා. කඩතොල්ලක් වෙනවා. මේක පැයකින් හදන්න පුළුවන් විනාඩි 15කින් හදන්න පුළුවන්. නමුත් මේක සතියක් දෙකක් තියෙන දරනවා මෙතනින් වතුර ගලාන ගින්. මෙතන නීරම මීටර 15ක් ඉස්සත් දැන් කැඩිලා ගිහින්. දැන් වැඩිපුර මහන්සියක් වෙන්න වෙන්නේ නැද්ද හදන්න? හුඟක් කැරුණොත් හුඟක් හදන්න මහන්සි වෙන්න වෙනවා. ටිකක් කැඩෙනකොට හදාගත්තාම අච්චර මහන්සි වෙන්න වෙන්නේ නැහැ නේද? මේ උපාදානයේ වෙන එක තරුණ වයසත් එක්ක ළමා වයසට යනලා පටන් ගන්න දෙයක්. මහලු කාලයේ දක්වාම උපාදානයේ මේ වැරද්ද සිද්ධ වෙනවා අපි අතින්. මහලු වෙලා උපාදාන සියල්ගෙන් මිදෙන්න කාලයක් නැහැ නිසා උපාදානයේ වෙන එක නවත්තන්න අවුරුදු 15 24 දරුව ගන්නවා නම් ධර්මයේ. ඔවුන්ට මේ උපාදානයෙන් තොර ජීවිතයක තියෙන ආ වූ සැනසීම රාජකාරියේදී විවාහයේදී සහෝදර සම්බන්ධතාවවලදී අසල් වශයෙන් සම සම්බන්ධතාවවලදී ගැටුමට නොයා මේක විඳින්න පුළුවන් කමක් තිබෙනවා. ඒ නිසා අපි ඒක තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. එහෙනම් නැවත නැවතත් මොකද්ද කරන්න ඕන? අස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, තස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන රෝභාව නිරෝධා නැවත නැවතත් කරන්න. මට නම් තථාගත බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තුල භාවනාව එයයි. තථාගත බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තුල භික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා හැම දෙනා සඳහාම තියෙනා වූ ධර්මයේ සරණේයයි. අතක තබා ගන්න. ඒකයි අර මුලමෙද යගහ යහපත් ධර්මයන් වික්ෂු වික්ෂුණීන්ට දේශනා කරනවා උපාසක උපාසිකාවන්ට දේශනා කරනවා කියලා පෙන්වන්නේ. ඒකේ අර සාරවත් කියන එකේ තේරුම වඩාත් තේනන අවධානය යොමු කරලා සතිමත් වෙන්න එදා භික්ෂු සමාජයේ ඉඩ තිබුණා. උන් සමාජයෙන් වෙන මොනවත් කාර්යවි පවර්ලා තිබුණේ නැහැ. දේශපාලනය, රාජ්‍ය පාලනය, උපදේශකත්ව යනවා මේව මොකක්වත් නැහැ නිදහස් ජීවිතයක්. එතකොට උපාදානයෙන් මිදීමට උන්ට කාලය තිබුණා. වර්තමානයේ කාර්යබහුල ජීවිතය තුළ පැවිද්දන් කිසන්ටත් වඩා වැඩි ජීවිතයක් තියෙන්නේ. සාධාරණ එක ලේසි නැහැ. නමුත් සකස්සන පැවිද්ද අපහු සකස් කරගන්න පුළුවන් තමන්ට උපාදානයෙන් මිදීම සඳහා. නමුත් ඒ පිළිබඳ ඕනෑකමක් නැති පුද්ගලයා තවත් දෙයක් උපාදානය කරගෙන ඒක සඳහා පැවිද්ද ගත කරනවා. එහෙමයි අද සමාජයේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ඔබට මේ කරුණ තේරුම් ගන්න පුළුවන් නම් ඔබ මේ තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා කියන පමාවොස්සේ ජාති ජරා මරණ උරුම කරගන්නා උපාදාන කරගන්න පුද්ගලෙක් බවට පත් වෙන්නේ නැහැ. තණ්හා නැත්නම් උපාදාන නැ උපාදත්තම් භව නැහැ. එතකොට විද්‍යා විමුක්තිය මෙන්න මේ තැනට පත් වෙන පුද්ගලෙක් බවට පත් වෙනවා. ඒක කරන්න ඕනේ. බණ අහලා තේරුම් ගත්තෙන් පස්සේ ඒ කටයුත්ත කරන්න ඕනේ. අහලා තේරුම් ගත්තම කලේ නැත්නම් නිදහස් වෙන්නේ නැහැ. වැරදි විදිහට ඇහුවට තේරෙන්නේ නැති නිසා කරන්න බෑ. අන්න වත්මන් සමාජයේ තියෙන වැරදි විදිහට අහලා මේක කරන්න තේරෙන්නේ නැති කරන්න පාරක් පැහැදිලි නැහැ. එහෙම කරගන්න බෑ. ඒ නිසා අපිට අපිව සරණ කර ගැනීම මෙතන ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අර පරලෝ යන්න තියෙන හේතු නැත්නම් අදාළ පරලෝක් නැහැ. ජාති මරණ නැහැ. ජාති නැත්නම් මරණ නැහැ. එහෙම. නමුත් ඒක හිස්තනක් වෙන්නේ නැහැ. දැනටත් උඩට බිහිතේ සමාධිය කෙනෙක් අහුවෙලා තියෙන අය ඉන්නවා නම් ඒක ලෞකික මට්ටමින් හම්බ වෙලා ඇත්තේ ඒක නැද්ද? තියෙනවනේ. ඉතින් ඒක නැති වෙන්නේ නැහැ කවදාවත් ඊට පස්සේ. අල්කත බා ගන්න. ඒකෙදි ප්‍රතිඵලයේ ජාජරා ව්‍යාධි ශෝක මරණ දුක් මොකක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා අපට අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ වදාළ දහම් කරුණු තේරුම් අරගෙන තම තමන්ට පැවරී තිබෙනා වූ වගකීම් වල සිටිමින් උපාදානයෙන් මිදීම මුල්කට ගත ජීවිතයක් ගත කරන එකයි. උපාදානය තුල ඉඳමින් බුදුන් වහන්සේට ධර්මයට සංඝයාට පුදන්න පුළුවන්. එතකොට ඒක ආමිෂ පූජාවට අයිති වෙනවා. ඒකට ආයෙත් විපාක. භවගාමී විපාක. එන උපාදානයෙන් මිදීම මුල්කට ගත්ත පූජාවට තමයි ප්‍රතිපත්ති පූජාව කියලා කියන්නේ. එතකොට පංචස්කන්ධයේ ආත්මය වෙනුවට පංචස්කන්ධයේ අනාත්මය දක්වා ගමන් කරනවා. පංචස්කන්ධයේ අනාත්මයට බුදුන් කියනවා. පංචස්කන්ධයේ අනාත්මය දකින්න එක බුදුන් දකින්නවා කියනවා. එතත් ධර්මීය දැක බුදුන් දැකීම නැවත මේ ක්‍රියාකලාපය තුළ ඔබ හැම දිනාට මේ උපාදානෙන් මිදෙන මං පෙත්තේරුම් කරගෙන ධම්මැස පාදා ගැනීමෙන් ජීවිතේ විඳින්න තියෙන සුවය විඳින්න දුක් වලින් අත මිදෙන්න අවශ්‍ය ධම්ම අවබෝධය කරගන්නට මෙම කරුණ පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. ආකාසට්ටා චිබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සිරං රක්ඛන්තු තුං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සදැවතුනි අපගේ අනුකම්පාවෙන් යුතුව අද දවසේ මේ උතුම් සදාම් දේශනාව පැවැත්වුවේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝද්‍යාරාමාධිපති ගෞරවනීය පූජ්‍ය බිලිකල මීමුරේ ධම්මවංශ ස්වාමින්ද්‍රයන් වහන්සේ. අපගේ අනුකම්පාවෙන් මේ සදහම් දේශනාව පැවතු ගෞරවනීය ධර්මදේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය අධිගාසිරි සම්පත්තක් වේවා කියන ප්‍රාර්ථනාව වගේම ගෞරවනීය ධර්මදේශකයන්න් වහන්සේ සිදු කරන සියලු ශාසනික සහ සමාජීය සේවාවන් සාර්ථකව සිදු කරමින් මේ ධර්ම සංවේදන කාර්යය තවදුරටත් සිදු කරගන්න අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා අපසනුන් වහන්සේ ප්‍රාර්ථනා කරන අවබෝධයකින් නම මහ නිර්වාණ සුවයත් කරගනිවා කියන ප්‍රාර්ථනාව සිදු කරමින් සාදුකාරයක් ලබා දෙමින් අප සියල්ලෝම නමස්කාර පූජාව දැන් සිදු කරමු. සාදු සාදු සාදු. අද මේ සදහම් දේශනාව ශ්‍රවණය කරන්නේ දුන් ලක් සංඛ්‍යාත ශ්‍රාවක සදහවතුන් ඔබ සියලු දෙනාගේ යහපත් අරුම් නීති වේවා කියන ප්‍රාර්ථනාව සිදු කරමින් රන් ශ්‍රී ලංකා ගුවන් විදුලි ගම් සභා මණ්ඩපයෙන් මේ